පත්තර හතරක මේ කොමිටුව ගැන දාලා තියෙන්නේ කිනකද පරස්පර මත හතරක්. ඉස්සරහා දේශපාලඥයෙක්ගේ මාමගේ පත්තරේ තියෙනවා මේ කොමිටුව අහෝසි. පිටුපු දේශපාලඥ වරියකගේ මාමගේ පත්තරේ තියෙනවා දිල්ලිය සපීරියක් වෙලා. තවත් කාගේ හරි තාත්තා කෙනෙක්ගේ පත්තරේක තියෙනවා මාම කෙනෙක්ගේ හරි මේ කොමිටුව රැස්ුණා. මෙන්න මෙහෙම තීන්දුවක් ගත්තා. තවත් ඔයාරින්න බෑන කෙනෙක්ගේ හරි පුතේගේ හරි පත්තරේක තියෙනවා මේ කොමිටුව අද ආයෙ රැස්නවා. මේ කිනකද පරස්පර මත හතරක් මාත්‍ය විසින් මවලා තිබෙනවා. ඒ කියපු කාරණා කියලා තමයි මට කියන්න තිබෙන්නේ. අපේ කොමිටුව පරි ගාම් ක්‍රියා සම්තුමා පත්තර ගත්ත අපේ කොමිටුවේ සභාපතිවරයා හැටියට කොමිටුවේ කාර්යභාරයන් සහ කොමිටුව කරගෙන වැඩ පිළිවෙලම මාත්‍ය රදක් තියෙන ഇതുමාට පමණක් තවරු. මේකුව ඉවෙනි කොමිටුව වැඩ කරනකොට හැමදාම මාත්‍යයට හැම කෙනාම අදහස් පළ කරන්න ගියොත් ඒකට මේ කොමිටුවේ අර්ථයක් ඇති වෙන්නේ නැහැ.